ඉලක්ක විස්තරයේ සතාව දුසුම්මං යාකින් කුලිමං බරං කුලිමං කියතම් කුද්දේ මනුෂ්‍ය භූතය සමාන මාගලත් අත්කාමෝ හෝ සිතකාමෝ යෝගක්ඛේමකාමෝ පාපකාමෝ යෝගනං ඉදං කේති සාමුනං සිතකාමෝ අභෝ ධම්මයාති යාන්තුකුම්මං ඒකාමී කුරණ පාපෝති සාර ජනතාවට ධර්ම දේශනා කළා සාමුන්ක මහ කරුණාවෙන් අනුකම්පාවෙන් කුසන් ලබුසන් බහදා ධර්ම දේශනා කළා මනුෂ්‍යා භාවයේ දමිනාම මේ මහා පුරුෂ ලක්ෂණ දෙකක් ලැබුවා උස්සංග පාගෝ දෙවෝගේ උද්ධංග බොහොමොත් නාන්දේ දීපාදයේ දුක් මහන්සේ දීපාද දෙන්නේ අනිකුත් මනුෂ්‍යයන්ගේ දීකීමට වඩා ඉතිරි හේතු කියන උස්සංග පාගතා මහා පුරුෂ ලක්ෂණය මේ උස්සංග පාගතා මහා පුරුෂ ලක්ෂණය දීකී නිසාම නාන්දේ දීපාදයේ ඕන නැති ප්‍රහරවන්න පුළුවන් ඉදිරියට අසුබස්සක හැලයට කරවන්න පුළුවන්. එනිසාම සමන් වහන්සේ ගමනක් කඩින දෙනාවේ උඩුපෑ නැසෙන්නේ නාගතම්බෝර අම්පිරිණියක් වගේ යනික පමණක්ම දෙලවමින් උන්වහන්සේට ගමන් කරන්න පුළුවන් සමානකව ගමන් කරන්න පුළුවන්. සමිත කෙනෙකුට සමිත අන්තයේ ඉඳගෙන තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාද පත්මය බලන්න පුළුවන්. මේ විදිහේ සිංහියක කිහිප පාද බවට කියනවා උස්සංග පාදකා මහා පුරුෂ උද්දක්ක ලෝමකා මහා පුරුෂ ලක්ෂණය නමින් හඳුන්වන්නේ නවානෝ දහසක් රෝමකෝ කියන්නේ යක්කා වූ රෝමයන් උඩුවක් බලාගෙන දීන වර්ණයේ දක්නකට කරකැවි උඩුවක් බලාගෙන තියලා කියන අන්දන වර්ණ වූ දක්නා වර්ණ වූ උඩුවක් බලාගෙන තියෙන්නේ රෝමයන් උදාවට කියනවා උද්දක්ක ලෝමකා මහා පුරුෂ ලක්ෂණය අග්ගෝති කෝටි සෙක්කෝතේ කාමෝ දුක්ඛමෝත කවරෝද සම්බසත්තාන චක්‍රවර්ත රාජෝනාන මනුෂ්‍යයන් කග්ග ශ්‍රේෂ්ඨ වෙනවා ලෝකලාභී වීමය අවස්ථාවේදී සියලුම සත්‍යයන් අතුරු නිහාගේ අග්‍ර වුණා ශ්‍රේෂ්ඨ වුණා ප්‍රමුඛ වුණා උත්තම වුණා ප්‍රවර මේ ජීවිත දෙවියන්ට මනුෂ්‍යයන්ට ප්‍රඥාවන්ත බව අනුභවයේ උපත් වෙන්නේ කියන්නේ මේ ලෝකයා ධර්ම දේශනා කිරීමේ ආනිසං හේන් කියන දෙමේ උදාහරණය. එනිසා ආගමතුන් වහන්සේට සමාන කරන්නේ ලෝක ධාතී කිසියම් භාවවලේද. උන්වහන්සේ උපන්න ධර්මයේදී අසුභතා කුතුමා දෙවොලෙ ඉඳලා මේ බුදු සංහිඳියා ගැනගෙන වහාම රජවහන්සේට සංඥා කුතුමෝන බලක්ද. සුද්ධෝදන රජතුමා කියා කියවෙන්නේ නිවන්සේ අදෝපන්න කුතුමෝන බලක් වන කියේ. රජතුමා මහ සංඝෝපයෙන් අදුපංගමිය කුතුමන්ට අභිඥාවාවේ මහ කුතුමිය කුතු වඳින ලබන නේද කියලා අභිඥාලව වන්දවන්ත මේ බාහුදන් වහන්සේ ළඟට වැඩම කරවගෙන ආවා. එනෝදී මේ සුද්ධාප මහ සංඝරෝපණයන් වහන්සේ ළව වන්දවන්ත සූදානම් වෙන වෙලාවේ මේ බෝධිසත්වයන් වහන්සේ සීපාවදී උම්මල බාහුදන් වහන්සේ දැක්වාවේ කාපුයන් වහන්සේ අසාර දැරුවා. දක්න ලක්ෂණය කරගෙන කුටි සිහිපතු ඇති බව දක්නේ කාපුයන් වහන්සේ වහාම නැගිටලා. මේ උත්තර ආගෙන ලඟුන් ගත්ත ලෝකයේ කිසිවෙක් සමත් නැහැ. සමත් උන්වහන්සේට වදිනවා කියලා නමස්කාර කළා. ඒ මොහොතේම සමන්ගේ පියතුමන් වන සුද්ධෝදන රජතුමා මේ මන්දේ පුත්‍ර රත්නේ මතු ලබන බුදුබවට මේ නමස්කාරයේ වේවා කියලා වන්දනා. මේ විදිහට යාලාගේ තාපසයන්ගෙන් පලා උපන් දාතේ නඳුන් ගන්නේ මහ බෝධිසත්වයන් වහන්සේක්. මාතෘ උපදින මොහොතේදී දිනිනී කාලවනෝඥාණයේදී සමන් වාගේ පිළිගන්න සම්මේ. අරහන් බ්‍රහ්මරාජෝ සතර දෙනේ සම්බලෙන් පිළිගත්තා. ඊළඟට සත්‍යමනාන් දුරදෝ රුචිනේගත් සම්මුන් දිවිමතේ. මනුෂ්‍යයන්ගෙන් පිළිගත්තා දුරුකවති. මහන්සේ නිමකට පියවර තබුවායේ මොහොතේම දසුනා විලෝකණය කළා. දසුනාවෙම දෙවියෝ බ්‍රහ්මයෝ නාග සුපාන දාංගාර්මයෝ ඉන්නේ පූජාවක් වූගෙන් පූජා කරමින් උන්වහන්සේට නමස්කාර කළා. උත්තරයන් වහන්සේ මේ ප්‍රදේශය ඔබ වහන්සේ ප්‍රාදා සම්භාවය කිදෙනෙක් හෝ සියල්ලේ දැක්කම නැහැ. ඔබ වහන්සේ මුළු ලෝකේම අග්‍රභාවයට පත් වුණා කියලා නමස්කාර කළා. මහා බෝධිසත්ව කුමාරයන් වහන්සේ උතුරු දිශාවට රජුණු කියුම්මක් වැඩම කරගෙන දක්න දිහාතිය දිනු කරලා අභිද සිංහනාද කරත්වා වූ කමන්නේ ලෝකස්ස දුක්ඛමස්මි ලෝකස්ස සෙත්තුමස්මි ලෝකස්ස අල්මන්ති මාගාතුනා ඉලානි ප්‍රණබ්බවෝ ලෝකයේ කක්රදෙන් ලෝකයාට ජීවිත දෙනි ලෝකයාට ජීවිත දෙනි මේ මාගේ අන්තිම එක දීමයි මින්මතුව කඩ උත්පත්තියක් ඇත්තේම නැත කියන වහන්සේ බ්‍රහ්ම භෝතින් සිංහනාද කරවදා උසංග මොහොතේ අග්‍රේ වස්තුනි ආකදී වස්තුනි ප්‍රකාශ කරන්න සමත් වුනේ දීර්ඝ කාලයක් වූයේ අනන්ත ජාතිවල මහා කරුණාවෙන් අනුකම්පාවෙන් ලෝකයන් ගැන සිදුවමින් ධර්ම දේශනා කළ මහංසන්තයන් බව මේ ලක්ෂණ සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ පහදාවදාලා බුදු වෙනාපු භාවයේදී මේ විදිහේ දෙවියන්ට ඇතු ලෝකයාගේ අඳුන් ගන්ත පූජා සත්කාර නගන්ත දැන් කොතුණු කලම් සත් දෙවියෝ ගක්මියෝ ඒ උතුම් කල් ගලවා නමස්කාර කරන සුදුසු කත්තේ මහෝත්තමයන් වහන්සේලා මේ මහා පුරුෂ ලක්ෂණ දෙකස හේනිකාවන් වහන්සේ දේවාසු දේව සක්රාදු සක්ම බ්‍රහ්මා බ්‍රහ්ම මාර්ග කරාගේ කොට වදාළ දස බල සාගේ සම්මා සම්බුද්ධ රාජයේ දැනිනවා ගාලා ඒ මහෝත්තමයන් වහන්සේට අපේ නමස්කාරය දේවා වහන්සේගේ සරණ සීතා සිරවාදී අපේ සම්කල්ලිම කලසේවා නිවන් දකිනා තුරා ප්‍රසත් ධම්ම පමණි දෙවියන්ට ලෝකයාට ධර්ම දේශනා කළ ධර්ම දානමය දීපම්මත් කළ දෙන එයින් මඟ කළ නිවන් සුව ලබන්ට වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යම් විදිනේ තථාගතෝ කුලිමං ජාතින් කුලිමං භවං කුලිමං නිතේ සම්පූර්ණේ මනුස්ස ගෝත්‍රය සමානු සක්කත්තං වාචේසා හෝති සික්ඛං වා විද්‍යං වා සරණං වා සම්මං වා කිංචිනේ සික්ඛං ආගානේ යොන්ති ඉන්දියෙන් තිබ්බන් විලානේ යොන්ති තිබ්බන් සම්පතිච්චෙන් යොන් නැතිනම් කිස්කලියෙන්ති මහා බෝසත්යන් වහන්සේ පාරමී කුල් අනන්ත ධාතුවලදී සමන් වහන්සේ ගන්න සිල්ප ශාස්ත්‍ර විද්‍යා කලා ප්‍රියංගල ගුරු මුත්‍යක් දෙනු කරගෙන මහවහාව නැමවීම අනන්ත උගන්වා දුන්නු. සංසිය ගණන් දහස් ගණන් කිස්සියන් මැද්දේ උන්වහන්සේ සමාදන්ව සිල්ප ශාස්ත්‍ර මේ විද්‍යා කර්මයේ සියල්ලම වහන්සේ මනාව දේශනා කළ අවියයි. සිතිනේ සිත්තම් ආජානෙය මගේ මේ ධර්මයේ ශාස්ත්‍රයේ මේ විද්‍යාවේ කලාව මේ මගේ සිස්ස පිළිස මහවහාම ආબોධ කරගනිත්වා. මහවහාම නැමින් ආબોධ කරගනිත්වා. එවැන්ගේම මනාව මේක පිළිගනිත්වා. එවැන්ගේ ගුරු කාර්යයන් සිස්ස භාවයේ සිටින සිස්සයන්ව මහත් දේශක් නිසා භාවනාමේ ධර්මයේ මේ විනය මේ ශික්ෂාවන්ගේ ප්‍රතිපත්තිය මේ කරණු රබී විද්‍යාව තුන දෙල දෙලව දුනුවට සම්මෙත්වා පරලෝ සුභතිය කියත්වා දෙලොන් වහන්සේ මහත් කරුණාවෙන් මෛත්‍රියෙන් ශිල්ප ශාස්ත්‍ර අනුන් පොගියන් අපූර්ව කෙල එක ජාතියක් මේ සියක් ජාතියක් මේ අසංකේය අප්‍රමේය ජාතවල තමන් ගන්න විද්‍යා කලා ශිල්ප ධර්මාවේ දේවල් අනන්ත මහ කරුණාවෙන් කියන්නවා කියන බවත් සාධ්‍යයක් වශයෙන් ඒ සංගතා මහා පුරුෂ ලක්ෂණය සිතුනා වුණා. ඒ සම්මෝ හෝති ඕන් මන්නේ ධම්මාවනි ධම්මා යුක්තිය භාග්‍යවත් වහන්සේ කීය. හරිත මෝරාගේ ගොයම් ගංගියක් වගේ ඩක්ක ජීවන රතු කීකින් ජීවන ලද මේස කකුලක් වගේ රතු මාර්ග ධාතු පිළියති දෙන්දා යුක්තියක් ඒ භාග්‍යවත් වහන්සේ කීලා කියනවා. තේන්වන්යන් කුමාර වන අන්තය සිදු කරගෙන වාසය කරන මොහවර්ගය තේන්වන්ගේ තේන්දා මේ වගේ වතුක මාර්ගයෙන් පිරි මනෝකයේ පවතී. ඒ වගේ ඕනුවංග ගංගාවලි ගංගා යුතුයක්ගේ භාග්‍යතුන් වහන්සේට පහළ වුණා. ජීවිත මාර්ගයක් නොවේ සිරිත සාස්ත්‍රාගේ ගුරු මුස්තියක් ඉතිරි කර නොගෙන අනන්ත සිද්ධානේ දිරිණිය ජන්දීනේ ඥානසන් තුලදී දුක්ඛෝ සමානෝ පිළිබඳි යංගානි සමනාරහානි සමනානංගානි සමනංගානි සමනෝපභෝගානි සමනාගිච්ඡරිකානි සුක්ඛම්පති ලබති. උද්දවාජයේ පස්ව භාග්‍යතුන් වහන්සේට ශ්‍රමණයන් වහන්සේ නමක තවත් වෙන කීවල දින්න පාදේ නාම මුද්‍රානප්පඥාදී දේවල් ශ්‍රමණයන් වහන්සේ තවත් දේවල් සමානකෝ වහාම ලබන්තුන් වහන්සේට හේතු වාසනාව කරසිනු. චක්‍රවර්ති රජුණාන රජකින් උතවත් දේවහාම ලැබෙනවා. ලෝකුණා බුදුන් උත්තරයන් වහන්සේට සමන් වහන්සේ තවත් දේවල් අවස්ස දේවාතුන් ලැබෙන්න හේතු වාසනාව වුණා. සමන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන් තවත් වේලාවෙ අභිනිෂ්ක්‍රමණය කරන සුදුසු අරමුණු හතර මුන් වහන්සේලා සැරදීන දේවාවන් වහා සතුතිරිකර ලැගෙන ගියා නෙමෙයි. දේශ කලාපයේ සිරහතට තමන්ට මත්තෙන් මුන් වහන්සේට අරහන්ත බ්‍රහ්ම රාජයේ වුණ ගතේකාර බ්‍රහ්ම රාජයේ අතුතිරිකර ගෙනල්ලා පූජා කළා. ඒ වගේම සමන් වහන්සේ කින්න පාපයේ වැඩි අවස්ථාවදී කවදාක්වත් ගන්න වර්ගයේ සිද්ධෝනේ නැහැ. සමන් වහන්සේ යම් ආකාරයක භාවනා සඳහා වාඩි වුණා නම් ඒ වාඩි වෙන මොහොතේම සිතේ පමණකින් නීවරණ යටපත් කරලා ධ්‍යාන සමාපත් උපදවන්න සමත් වුණා. ආහාර කාලා මුද්දකදා මුත්‍ය දෙදිනා වෙත මේ බොහෝ විස්මිනී මුන් වහන්සේගේ ධ්‍යාන උපදවන්න සමත් වුණා. සමන් වහන්සේ කිස්තරක් ක්‍රියා කරන කාලෙදි සමන්ට පංච වර්ගයේ ධාතුයන් වහන්සේලා ලොකක් එවගේම සමන් වහන්සේ සීලම ආහාර ප්‍රතික්ෂේප කරන්න බුදුදානන් වේලාවේ ජීවකාව ඇවිල්ලා කියා හිටියා. උභාස ආහාර වර්ධනය කළොත් ගෝමූත්‍රයෙන් අපි ආහාර අතු කරනවා කිවි හෝදක් අතු කරනවා කිය. එනිසා උන්වහන්සේ ආහාර වර්ධනය නොකොට කඩලෑම්යක් මුන්නැකයක් දරා සුණු ආහාරයකින් තමයි යෙදෙන්න කලාපොරොත්තු. බුදු වෙන ආහාරයේ බුදු වෙන මොහොතවලදී ලක්කාක ලක්ෂයක් විදිහේ පාරමීයදී ආපින්නේ සුජාතාව ධාමත් මුතුම් ප්‍රණීත සීල පායාවක් උන්වහන්සේ පිළිගනි. උන්වහන්සේ තවත් දෙයක් කියලා අත්දැකගෙන ඇති. සමන් වහන්සේ ගෝමුලාදා රැඳෙන්නගෙන භාවනා කරන් තියදී ආඥා කරගෙන නෙමෙයි. මගදී උන්වහන්සේ ලැබුණා කුසකණ නිත්‍යක පොදු සත්‍ය ධාමයන් පිළිගනි. ඒ වෙලාවට උන්වහන්සේ වාදියේ ගහගෙන කොට දෙන පෑන්නම වඥා උන්වහන්සේ තවත් දෙයක් විනාවක් ලැබෙන හැටි. සමන් වහන්සේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කරගෙන වැඩියන්නේ. සමන් වහන්සේ උපන් සුබ මොහොතේ මංගල මොහොතේම මේ ජයතිමා බෝධීන් වහන්සේ ගණ නගුණා බුද්ධකය අසුතුමි. එතෙන් උන්වහන්සේ ඉදීම වැඩිය. බද්ද පරියන්කින් චතුරාංග සමන් වංග පිළිදී අනුස්ථානින් උන්වහන්සේ භාවනා පටන් ගත්තා. පාරමී භූමියේ ජඩුපාදුලක් නිසා ජීවිතේ මාරයා මරණය ගමන් සමග කමින් යාම උන්වහන්සේ ලක්කරන්න උන්වහන්සේ කම්බා කරන්න බැරි වුණා. උන්වහන්සේ පාරමී දා සම්වර්ධනයේ සමාධිතර ගත්තා ආර්ය චින්තලයා කරදී කිය. ගුරු යාමයේදී භූමියේ විමාසාන් ඥානය ලැබුණා. මග්ගින යාමයේ දිව්‍යන් චතුරු ඥානය ලැබුණා. ඒ අවස්ථා දෙකේදී ජීවිතාන්ත කාලයක් වර්තමාන කාලයක් නිබඳව සීලු නාම රූපයන් වහන්සේ මනාව දෙක ගත්තා. අනුයම් කාලයේදී ධ්‍යානාංග කටිතු සමුප්පාද නැතරේ විපස්නාක දැසිගෙන අනන්ත අපරිමාණ නැතරයන්ගේ විපස්සනා වීදී සිරෙව්වා. ධම්ම මූලයේදී රතදා සම්ලෝක ධාම සම්පාද කරගනි වාසනාකයක සකල ක්ලේශයන් සෝදානර කරුවන් සාඥාණයට දැනගලා සියල බුද්ධකාරක ධර්මයන් මත්කම් ප්‍රාප්ත කර ගන්තුන් වහන්සේ ධාතු දෙකක වාදයෙන් සිද්ධෝනේ නැහැ. එක මාසණයකදී එකම රාත්‍රී කාලයක් තුනදී මේ මහෝත්තරයන් වහන්සේගේ අභිමත ආත්මයන් ඉස්සෙලා ලෝකුරා දුන්නා. සමන් වහන්සේගේ කිල්ල පාගේ චීවරයේ සේනාසනයේ ග්‍රන්ථකේ ජනු ජනු ජාවස්තාවක ලැබෙන නිදීතුන් වහන්සේගේ මේ පාරමයේ සිංගම් පිළිපද දුන්නා. මේ විදිහට සරමණ ජීවිතයේ තාක්ෂණ දේවල් දෙමුතේම ලැබෙන වාසනාවක් මේ තේම ජංගතා මහා කුසලඥේ දාලගෙන බව මේ ලක්ෂණ සූත්‍රාංග දේශනාවෙන් මම අවබෝධ කරගනිමි. ඒ දින සමන් වහන්සේ බුදුනාත් භාවයේදී ත්‍රමණ ජීවිතයේ දාස්වන සියල් ලබා ගන්නට හේතු වුනේ පාරමී භූමියේදී සමන් ගන්න සිල්ක ශාස්ත්‍ර විද්‍යා කලා අන්‍යයන් සිතා කරුණාභ්‍යාසය ගුරු මුඛ්‍යා කිරුකර නොගෙන සකස් කොට ඉගැන්වීම විසය කියන බව දැනගන්න බැරි මේ විදිහ අනන්ත ජාතකවල පාරමිතා සීලයෙන් සිල්ක ශාස්ත්‍ර විද්‍යා නෝගේ මහෝත්ත්මයන් වහන්සේ ලෝකදාම පුරාකත්ලා සුනිසා සංකප්ප සත්‍යං ඒ කර්මානුරුද්ධේ පාණය කොට වදාළ ඒ මහතානන් වහන්සේට අපේ නමස්කාර පූජා වේවා. නාතේ කරණ පරාණන අපට නිවන් දකින්න පුළුවන් බඳන් සිල්ක ශාස්ත්‍ර විද්‍යා කලා ඉතා කරුණාග්‍රහයෙන් පාරමිතා කීර්තේ අන්‍යයන්ට උගන්වමින් අදාළවමින් දෙවියන් පාරමී පුරාකට නිවන් මඟ ගන්න ලැබේවා කියලා පුරාණ කර යම් විදිතේ සකාල දුකින්නම් යාති කී මම බවම් කුණා හිත සම්පූර්ණේ මනස ගෝතෝ සමානෝ සමනං වා බ්‍රාහ්මනං වා උපසංකමිත්වා පරිපූර්ණා හොති ඉන් සම්දේ කුසලං කින් නපුසලං කින් සාවජ්ජං කින් අනවජ්ජං කින් සේවිකම්මං කින් නසේවි ධම්මං ඉනි කයිමානං ජීවරත්තං අනුකාය දුක්ඛාය කින් ආපනමේ කයිමානං ජීවරත්තං දුක්ඛාය සාලස්සාති භාගවත් බුදුරජාණන් වහන්සේ පාරමී පුරණ අනන්ත ජාතවලදී සිල්වත් ගුණවත් නැනවත් ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී වෙත සම්මන බණ අසන කුරුණ වී සිටිය. ධර්ම සාකච්ඡා කළා. ස්වාමීන් වහන්සේ කුසල් කුමක්ද අකුසල් කුමක්ද? සේවනයේ කුමකු දේ කුමක්ද? සේවනයේ නොකුමකු දේ කුමක්ද? ධර්ම කුමක්ද? විමර්ශ දේ කුමක්ද? ස්වාමීනි, කවර විදිහකින් හැසිරුණොත් සතර දේ සැප ලැබෙනවාද? කවර විදිහකින් හැසිරුණොත් සතර දේ දුක් ලැබෙනවාද? මේ විදිහට කුසලවත් ස්වාමීන් දේවල් පිළිබඳව සාකච්ඡාවෙන් ධර්ම ශ්‍රවණය අසා දැනගෙන ඒ අනුව තමන්ගේ ජීවිතේ නිවන් මඟට යොමු කරගත්තා. තමන් වහන්සේ පාරමී පුරණ කාලයේදී දැන් ඉති ආසංක කල්ප ලක්ෂයේ තුනදී සංලක්ෂ දෙනෙක්වා විසින් හත්නමක් කරම් කරුණාඥන් වහන්සේගේ පාරමුණේක මහා බෝධිසත්වයන් වහන්සේ දැනුය. ඒ පාරමුණේ මේ වගේ බණ ඇසුවා. අසංකේයක රහතන් වහන්සේ ඇසුරු කළා. ගෝමී මාසංකගණන් පසේ බුදුරජාන් වහන්සේලා සම්මුඛ වුණා. කරුණා ක්‍රියාවාදී කාපුතුමරුන් අනේක විදියට ආශ්‍රය කළා. සිල්වත් ගුණවත් කරනවත් කල්යාණ මිත්‍රයන් සේවනයේ පදිමේ පාරි පාසලේ කළා. මේ විදියට අනන්ත ජාතවලදී බුදුපතේ බුදු මහ රහත් මහෝත්තමයන් වහන්සේලා සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා අතුරු කරමින් බණ අසා ධර්ම සාකච්ඡා කළා නුන තුමු කරගත්ත නිසා ඒ මහෝත්තමයන් වහන්සේ ආරම්භ දෙලවද දෝලම උපන්න දෙවියන් අතර විශිෂ්ටත්වයේ පත්වමේ අන්තිම ස්වභාවයේදී සුකුමත් කවිකා කියන මහා පුරුෂ ලක්ෂණය ප්‍රතිලාභය කළා. සුකුමත් කාම්‍යා රජෝදල් ලංකාවේ නෝකමී සිටි ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිහි ශරීරයේ සිය ඉතාමත් සිහිදු දැරි රජක් දීවි ජීවිතුවක් නොරැඳෙන හැටි ප්‍රතිචින්න සිංහව පවතිනවා. හරියට සංකීර්ණයක් ඉදිරියෙන් ඔප්නඟුවාම යම්කේ තින්නේද ඒ වගේ තථාගතයන් වහන්සේගේ සිය ශරීරයෙන් සිහියක් සිංහ සිංහදරි දිවිසෙන සිංහවක් පත්ව පවතිනවා. දැරිතුනි ලිසුමක් නොකර වෙන්නේ ඒ සිය ශරීරය දෙමුම් මලක ජීවුදු නොකර වෙනා වගේ ජීවිතුවක්වත් නොකර වෙන හැටියට අතිශයින් සිහිදීවව දිනවා. මේ සිහිදු සිහිය ඇති කරන හේතු වන්නේ දීර්ඝ සංකාරය ධර්ම ශ්‍රවණය ඉදීම ධර්ම සාකච්ඡා කිරීම බව මේ පැහැදිලිද. බුද්ධෝ සමානෝ කී ලබති මහා කන්‍යෝ හෝති කුතුකන්‍යෝ සුනුකන්‍යෝ ආසුකන්‍යෝ දානකන්‍යෝ කුක්කන්‍යෝ නිවේදී දුකන්‍ය. නාම හෝති කෝති කන්‍යාය සදිසෝවා විසුද්ධෝවා සම්බසත්තාන. චක්‍රවර්ත රජුණා නම් මිනිසයන් අතර ශ්‍රේෂ්ඨ ඥානවන්තයෙක් මහා ප්‍රඥාවක් බවපත් වේ. ලෝකදා බුදුන දරි දෙවියන් සඳ සමස්ත ලෝකයා අතර සමාන කළ නැහැකි. මහා ප්‍රඥාවක් කුතු ප්‍රඥාවක් ආස ප්‍රඥාවක් ජවන ප්‍රඥාවක් ඊක්ෂණ ප්‍රඥාවක් නිර්වේදික ප්‍රඥාවක් ඒ භාගයේ මහා දේ පහළ වේ. මාගේද ප්‍රඥාවෙන් සමාන කෙනෙක් විශිෂ්ට කෙනෙක් ලෝක භාගයේ නැත්තේ නැහැ. සෝධනවා මහාවන්‍යෝ කුතුකන්‍යෝ ආසුකන්‍යෝ ජානකන්‍යෝ චිත්තකන්‍යෝ නින්දේකකන්‍යෝ සංඥා කබේ විසලෝ අභිනාන අභිදිත කාර්ය සම්බන්ධව දක්වේ සාරංජක් පක්ඛෝ දසබලකාගේ ඊනාගේ නිේකා ආරේ ඒ භාග්‍යතුන් වහන්සේට ප්‍රඥා සම්භාරයක් දීලාදී දස බල ඥාන චතිසාර ඥාන සත්සාධාන ඥාන සුද්ධ ඥාන සෝලස මහා ඥාන අස්කාල් සාමීනි කුද්ද තුන සූවිසු ලක්ඛාන ඥාන සූකාර ඥාන සමපන උද්‍යාවගේ ඥාන දෙතත් ඥාන සත්ත්‍යත් ඥාන සූසි කෝණක්වාල සමාපත්ති සංචාර කරුණත්තල වජ්‍ර ඥාන අනන්තන සමන්වාගක සමන්තුපත්තාන මහා ප්‍රතන් විචයන් කරගත් ගම්භීර ඥාන දේහාදී අනන්ත ඥාන සම්භාරයක් ඒ භාග්‍යවතුන් වහන්සේට ඉතිහා මේ මහා පුරුෂණන්ගේ ආනිසංස රැසි මේ මහා ප්‍රඥා සම්පන්න ලබන් දේතු වූ භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ට දෙවියන් අතර මිනිසයන් අතර ප්‍රඥාන් අතර ප්‍රඥාවෙන් අධිකන්පත් වූ බැවින්ම චතුරාර්ය සත්‍යයේ සම්බුඥානින් අවබෝධ කරගෙන සූවිසා සංජාක්‍රමන සත්‍යයන් මේ සංඛාර සාධරයෙන් කරතර වාකාන්ත නිවන් කුර සම්මාව ගාලා අනන්‍ය ජාතිවල ධර්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණී කරමින් ප්‍රඥාව දූතලා වූ බුදු වෙනා භාවයේදී සුකුමත් සංඛා මහා කුරුස ලක්ෂණය ඉතිලා වුණා වූ ප්‍රඥාවෙන් අධිකන්පත් වුණා වූ දසබල භාවයේ සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ නමස්කාරය දේවා විභාග්‍යතුන් වහන්සේට අපේ ජීවිතේම පුදා වේවා විභාග්‍යතුන් වහන්සේගේ සරණ ගිය ආශිර්වාදයත් අපට නිවන්වත් ලැබුණ ධර්මස්ත්‍රවල ධර්ම සාකච්ඡා කරමි ප්‍රඥාව මුදුන් සම්මා ගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු යම් දුක්ඛේ සතරගතෝ කුරිමං ජාතින් කුරිමං භවං කුරිමං හිතේ සම්පූර්ණේ මනස භූතෝ සමාන අක්ඛෝධනෝ හෝ සංපායාත බහුලෝ බෝධිවතු සමානෝ නාභිසංජීන කුක්ඛීන ව්‍යාපත්තිය ප්‍රතිත්ති නකෝ පංච දෝසං චප්පංචං පාංවාපාති මානි තථාගතයන් වහන්සේ අනේක ජාති සත්‍ය සාහනයන් ඉදේ තුනේ බහුලදී ක්‍රෝධ මුකරණ මෛත්‍රී කරමින් නිවාන පත්තුන අක්ඛෝධනෝ හෝ සංපායාත බහුලෝ ක්‍රෝධ නැති ක්‍රෝධ තින්නක් නැති නිවාන පත්තුන බෞද්ධ මුත්තු සමානෝ සමාත බොහෝම අන්ත දේවල් කීවක් කළා නාම සංජී යතුනේ නෙකුක්ති ඉක්ුනේ නෙ දඥාපදී සිතේ විපරීත බවක් ඇතිුනේ නෙ නෙ පතිත්ති සිතේ ගැඩුමක් ඇතිුනේ නෙ නෙ කෝපන්ත දෝෂන් චක්කයන් දුපාවා කාගේ ඕගයක්වත් වේදයක්වත් මොසදුක්ක්වත් උන්වහන්සේ බහම කිලේ නෙ ඒක වරක් නෙමෙයි කීවරක් නෙමෙයි ගමනක් නෙමෙයි අනන්ත අපරිමාණ ජාතිවලදී මේ දෙක මෛත්‍රී භාවනාව වහන්සේ දිනු කළා. මේ මෛත්‍රී භාවනාව නිස්සර ගන්නාතරමි දාකා චහෝදී සුකුමානං මුදුකානං අක්කරණානං බාපුරණානං කෝමුකානං කප්පාසිත සුකුමානං කෝසිය සුකුමානං සම්බල සුකුමානං මහත්යගේ ජාතිවලදී සිනුදු මුරුදු මොලක් වුණා වූ ආකරණ කොරෝනා පූජා කළදී ඉතාම සිනුදු කෝම වක්රු රාජයන කපු වක්රු කෝකීය වක්රු රට වක්රු එම වුණා ගමේ පුජාකරද පූජා කළදී මදන් දිලදී එම අනන්ත ජාතුලුන් වහන්සේ මෛත්‍රී භාවනා කරමි මෛත්‍රී සිත රැගෝ නිසා ඉතාම සිනුදු මුරුදු මොලක් ආකරණ කරෝනා කීරවක් කීවරවක් බල්කාර පූජා කරනස ඊයන් සංසවයෙන් දෝලවින්තව මනුෂ්‍ය ලෝකේ උපන්න තැනදී සුවන්න වන්නෝ හෝති පංචන සංවිභක්තෝ සුවන්න වර්ණ කාදින මහා පුරුෂ ලක්ෂණය සුන්දරව කර ඒ භාග්‍යතුන් වහන්සේගේ ශරීරය අතිසෙන් ගම් ගම් පාකින් බබලෙන පෙරෝපු රක්තරණක් මේ අතිසෙන් සම්මා පාපින් බබලන්නේ සරුවක් ශරීරයේ කුමා කරන්න දෙන ශරීරයක් නැත්නේ. සීනිදි මලකයන් පාපින් දුක්ව මේ සරුවක් ශරීරයේ ගණගම් කිහිපයක් පාසමාන්ව දිවාරය දෙක් බබලනවා. මේ රන්වන් ශරීරය තුනම වාසගේ ශ්‍රී ශරීරයෙන් රන්වන් දුිරස් දෙන්න පටන් ගන්නවා. මේ විදිය රන්වන් ශරීරය තුනම ආන් සංකවයෙන් වහන්සේ වදාරනවා. ලාභී හෝතේ සුකුමානං සුඛානං අත්තරණානං පාපුරණානං කෝම සුකුමානං කප්පාසු සුකුමානං කෝසලේ සුකුමානං සම්බල සුකුමානං දුනා භාවදීන් වහන්සේට සිඳු මුදු මොලොකෝ ආස්කරණ කොරෝනා ඇති කොරෝනා ලබන්න හේතු කෝම වස්ත්‍ර කපු වස්ත්‍ර රගින් කට වස්ත්‍ර කෝෂීය වස්ත්‍ර මේ දේවල් වහන්සේට අනන් කපුමානෝ ලැබෙන්න පටන් ගත්තා. මේ විදිහට වහන්සේගේ ශ්‍රී ශරීරයේ ස්වර්ණ වර්ණතාව සිඳු මුදු මොලොක් සියවර වස්ත්‍ර පරිස්මාරාදී ලැබීමට වාසනාවක් සැලසුනේ පාරමිතියේදී මෛත්‍රී භාවනා රැකීම සහ මුදු මොලොක් ආස්තරණ කොරෝනා වූ ජාතියේ නිසා බව මේ සූත්‍ර දේශනාවෙන් පහදා වදාළා. විශේෂයෙන්ම සාමාන්‍ය වාමයේ තමයි මේ කර්ම කීපයක් විසාමයේ සඳහන් තියෙනවා. එන්නේ එකක් මෛත්‍රිය ලැබීම. අනික මේ මුදු මොලොක් කියනවා පරිස්සාරාදීන ජාතියේම බව අනුදීන් මල්පෙත්නම් අනුදීන් ආදී මේ වස්තු විද්‍යාවත් වීම ප්‍රාණයම සියලු සංකප්පේ මනාව ආරම්භා කිරීම මේ කර්ම නිසා ශරීර වාමයේ තහඳුන බව අතිකතාව සංසම්ලේ දෝ කමයේ කියාලි ප්‍රතිපාස්ඥාන් ඉදී ලාභාරාභි අසහායක නිලාපු සංකප්ප දුක්ඛේ දෝ කර්මයන්ගෙන් අම්බානෝදි මෛත්‍රී භාවනා වැඩිනු රෝගී නැති කොරෝනා සීවර වස්තු පරිපාරාවේ පූජා කිරීමු ස්වර්ණ වර්ණකා මහා පුරුෂ ලක්ෂණයක් ලබා ගත්ත සියලුම බලධාරී සරුවක් සම්මා සම්බුද්ධජානන් වහන්සේට අපේ නමස්කාර පූජා වේ. මහා බුදුහාමගේ සිස්සභාවයේ පිපතුන අපට නිවන් දකින අතුරුම මෛත්‍රී භාවනා වදනි සිතින් ලැබුම් මාක්කින් ප්‍රසන්න මෛත්‍රී සිතින් වාසය කරගෙන නිවන් මඟ ගන්න ලැබෙනවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. යම් කිසිේ කොටාගේ දුකින් මංජාකින් කුරු මං බවම් කුරු මං විකේ සම්පූර්ණේ මනුෂ්‍ය භෝගව සමානෝ සමානීකා හොති සුරක්ක නත්තේ සුරක්ක වාසනෝ ඥාති නිත්තේ සුහජ්ජේ සතිම සමානීකා හොති මාකරම් කුත්තේ සමානීකා උත්තම් මාකරා සමානීකා ඉතාරම් කුත්තේ සමානීකා උත්තම් කුත්තේ සමානීකා භාකරම් භාකරා සමානීකා භාකරම් භගිනියා සමානීකා භගිනියා භගිනී භගිනියා සමානීකා සමංගිය සත්වාද අම්බිමෝදිලා හොති සතාවකයන් වහන්සේ අතීත සංසාරයේදී විශේෂයෙන් අධිමාතපත් වූ අවස්ථාවන්වලදී ප්‍රභූභාතපත් වූ අවස්ථාවන්වලදී බුදෝ කාමයක් එන්න සිටිය සියාගන්ති බැරිය ඈත් සිටිය නෑදායන් මුතුමුතුරන් රාත්‍රිත්‍යයන් සම්මුඛ කරවා ඔවුනව සමග සම්මෝධ භාවයෙන් පමුණවා තම සැනසුනා සතුටු ඕකාගයක් එන්න සිටිය තමන්ගේ දරුවාසයෙන් මව අඳාවැල සිටින අවස්ථාවේ දුකේ දරුවන් සියා මව සරතන එවාගේම මම දකින් නැතුව දුකින් ඉන්න දරුවා දෙකේ මම කමුනවලා සතුටු එවාගේම මව දෙතුමා දෙතුමාගේ ජීවනාම ආශ්‍රය සන්තෝෂයේ එවාගේම දෙන්නගේ බොහෝ කලක් එන්න සිටිය සහෝදර සහෝදරයන් එක්කාස කරලා සමග සම්බන්ධ බවට සම්මූල සතුටු ජීවීම තුළ තියෙන කර්ම අතර යම් යම් අගුණයක් අප්‍රසන්න කාරණයක් තිබුණා ඒවා යටපත් කරලා ඒ කයගේ ගුණ මතු කරගෙන කරුණාමයි ජීවිතය ඇති කරවමින් කෘතුගුණ සලකවමින් මේ විදිහට මෞඛ්‍යයන් සහෝදර සහෝදරයන් දූදරුවන් හිත හිතුරන් නෑදෑයන් විකාශ කරලා සමු සම්පන්න බාහක සම්මෝලා ඔවුන්ගේ තියෙන වරදවල් සම්මෝලා තියෙන ගුණ මතු කරගලා ඔන්න සමගි සම්මෝධ භාවයට ප්‍රමුණවලා විශාල සංග්‍රහයක් උන්වහන්සේ සතරින් පවත් කරලා තියෙනවා. මේ විදිහට ඔවුන් සමගි භාවයට ප්‍රමුණවලා Taman තනසුන ආමෝධනයේ දෙපාර්තම කුසල බලය දෙවන වහන්සේට සතරින් ගා කර විදීනා භාවයේදී ඕකෝත වත් ගුණිකා දුමහා කුසලක් උන්වහන්සේ ප්‍රතිලාභ. හරියට නෙළුම් මලක වැටියෙත් නෙළුම් කෙනියක් නාසයේ දෙවියකින් රසනා වූ කුරුසාව්‍යන්ජනියතු පාළු. මේ විදිහට සෝතේකින් රසනා වූ කුරුසාව්‍යන්ජනියකි බෞද්ධ මහා පුරුෂ ලක්ෂණය ලබන්න හේතුවල දෙවියන්ගේ බොහෝ කලක් දෙන්න සිටියේ නාතික මිත්‍රයන්ගේ අගුණපක්ෂයේ සංගවා ගුණපක්ෂයේ මතුකොට ඔවුන්ව සමුග සම්පන්න බාගපත් කියන්නේ කුසලාන සංස්ස බලයේ. ලක්ෂණාන් සංස්ස වශයෙන් අනන්ත සාහසං කෝපනස් උත්සාහංදී සූරාදී රංග රූපා පරිසේන සම්බන්දේ. භාග්‍යවතුන් වහන්සේ තුමේ සිය ගාමකලම් පුත්‍රයන් ලබන්නේ මේ දේශ වාසනා වුණා. සාරී පුත්‍ර මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ ආමුදැදී අගසව මහසව මහෝත්සවයන් වහන්සේලා ප්‍රධාන කෝටි කෝටි අතුත් දන බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඒ සම්මා සම්බුද්ධ ඥානන් වහන්සේ මේ විදිහට අද දවස දක්වාම අසංකේය බුදු පුත්‍රයන් වහන්සේලා ලබන්නේ හේතුනේ මේ දීර්ඝ සංසාරයේ ජන්ම සිටියාවෝ ඥාති මිත්‍රාදීනි කාස් කරලා සමග සම්පන්න බාතපත් වූ ආනිසංසයෙන් බව මේ සූත්‍ර දේශනාවේ සඳහන් වේ. කොට මේ අනේක ජාති සතසහස් දැන් ඉදී සිද්ධ කළ මහා කුසල බලය මහා කුසල ව්‍යංජන ලක්ෂණය මහා පුරුෂ ලක්ෂණයක් ලබා ගත්තේ මහෝත්තමයන් වහන්සේ ලෝකරා විදුණා. දෙවියන්ට ලෝකයාට වැඩි කලසුවේ සාන්ති නායකයන් වහන්සේගේ සමගාමීවේ නමස්කාර පූජා වේවා. මහාවගේ ශ්‍රාවක පුත්‍ර භාවයේ පිපත් වූ අප සමට නිවන් දකින්නාතුරු ජීව සිටියෝන් සමුග සම්පන්න බවට සමුවමි. නිවන් මඟ ආගන්ත වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. යම් දුක්ඛයේ කතාවක දුක් නිවන් ජාති කුරු මම භවං කුරු මම නිසේ සම්පූර්ණේ මනුෂ්‍ය භෝතෝ සමානයි. මහජන සංඝා සමිතුමානෝ සමන්ජානාති සමන්ජානාති කුරිසංජානාති කුරිසංජානාති අයුතු මහා ආනන්ද මහා කීති දක්කත් කුරිස විශේෂ කරව හොති භාග්‍යව මේ මනුෂ්‍ය භූතෝ සමානෝ මහජන සංඝා සමිත්තමානෝ සමන් ජානාති සමන් ජානාති කුරු සංඝානාති කුරු සවිසේ සංඝානාති අරං කුමාරා ක්ලාං කුමාරා කීති සත්තක කුරු විසෝත කරවෝති භාග්‍ය සුජානන් වහන්සේ කාර්මී කුරු අනන්ත ජාතිවලදී මාගන්නන් සංඝාතීම තුන්වහන්සේ නිකරම යොබුණා. ඒක මොනවීනේ සුදු සාග සුදු සංගම් තුන්වහන්සේ සමත් වුණා. සමන් ජානාවේ සමාන සුදුරන් වහන්සේ දේරුම් ගත්තා. මේ මනක්කා මනක්කා සමාන මේ මනක්කා මේ මනක්කා සමානයි කියලා සමාන සුදුරන් දෝරගත්තා. සමන් ජානාවේ සමන් ජානාවේ මනාව දේරුම් ගත්තා. මට නියමී දේ කරන්න පුළුවන් මට නියමී දේ කරන්න පුළුවන් කියලා තමන් වහන්සේ කක් විදිහේ දෙමන් ගන්නවා. පුරුෂන් ගානා පුරුෂ සංඥානා පුරුෂයන් නංගල පුරුෂ සංඥා දේරුම් ගන්නවා. ඒ පුරුෂයන් අතර විශේෂ පුරුෂයන් තුනක් දේරුම් ගන්නවා. මේකනක් බාරතුම සුදුසු මේකනක් සීමාකදී මොනවද සුදුසු මේකනක් සීමා කරන්න සුදුසු මේකනක් කරුණුරි කරන්න සුදුසු මේකනක් ආදී ගාමුදෙන් සුදුසු මේකනක් ගන්න සුදුසු මේකනක් සීම කතා කරන්න සුදුසු මේ සාමකාරණයක් මේ මොහොතෙන් වහන්සේ ගන්නද ඉන්න සුදුසු නැහැ දන් දුන්නා ගෞරව සම්මාන කරත්වා ආනන්දල බක්කලා මේ දෙවි සුදුසු කරත් සුදුසු දේශ කරමි සුදුසාබ සුදුසු කක්කේ දෙමි මහාගේ මහා ජන සංග්‍රහය කළා සජාතියක් සියක් තාක්යක් භාවන් ජාතියක් නෙයි අනන්ත පරිමාණ ජාත වලදී මේ මහා ජන සංග්‍රහය සිද්ධ කරමින් මේ මහෝත්තමයන් වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරගත්තා. දෙවියන්ගේ ශ්ලෝක කමිනාවක් ආලෝකී ලක්ෂණ වල ජන සංග්‍රහය සාමුද්‍රයක් වශයෙන් මහා පුරුෂ ලක්ෂණ තුනක් උන්වහන්සේට ලැබුණා. මහා පුරුෂ ලක්ෂණ දෙකක් උන්වහන්සේට ලැබුණා. නිග්‍රෝධි පරිමණ්ඩලෝ තෝ හෝති සුතෝ අනෝනමන්තෝ උදෝනි පාංසලේ ජනුකාමී පරාමස සුපරිමද්දති නිරෝධ පරිමන්නේතා මහා පුරුෂ ලක්ෂණිය ආනුද ආගාංගම්දී අස්තකා මහා පුරුෂ ලක්ෂණිය කින්නේ ලක්ෂණියද බහලෝන නිරෝධ පරිමන්නේතා මහා පුරුෂ ලක්ෂණිය කියෙන්නේ වකුන් මුලක උසක් ප්‍රමාණයේ කසුපත් විසිදී දීදීයෝ සෝදගා යම් සියක් සනන් යම් සියක් වලලද අතිපතර විදි යනවා ඒ වගේම සාගතයන් වාසයේ සිය ශරීරයේ සත් ප්‍රමාණයක වමයක් වමේ ප්‍රමාණයක සත් දීලා කියනවා මේ දෙකේනවා නිරෝධ පරිමංගල සා මහා පුරුෂ ලක්ෂණය ආජාන නම්දී හස්තකා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සිටිනක් නොනමි සීනත් දෙකෙන් ධම්මමර්ග පිටුමදී වුණාසේ පුලුවන් කම තිබුණා. මේ විදිහේ ශරීරයක් නිසා අර වක නුගරූප වෙනි නිරෝග පරිමංගලතා මහා පුරුෂ ලක්ෂණයක් නිසා මේ වුණාසේට ලකුණු ධම්මමර්ග පිළිගැනීමේ ශක්තිය තිබුණා. මේ ලක්ෂණ දෙක ධම්ම නිසා වුණාසේ බුදිනාක් භාවයේදී මහත්කම වහෝදී ආගෝබු සම්මාන වුණා නම්දි සියයේ දන් සංඝාදනං සීල ධනං සික ධනං ධාමධනං පඤ්ඤාකණං යනාදිවත්ෙන් පහදා වදාලා බුදිනා භාවයෙන් චක්‍රවර්තන දුණා නම් විශාල ධනවත්කයක් වේවා සංවිධීම තුනේ ආදී අනේක විදවත් සම්භාරයන්ගෙන් ආදී ධනවත් රජුගේ චක්‍රවර්තන බුදුරජාණන් වහන්සේ වහන්සේ වහන්සේ ඉස්හාම ධන සංඝයන් හරි පුරුණා. ඒ වාස් ධන සංඝයන් සාරක සමාන් ශ්‍රද්ධාවන් ලෝක දාපේ කිසිම කුලක නැහැ. එවැන්ම සෝසුභාවය ප්‍රඥා විද්‍යාව ගුණේ ප්‍රඥාව මේ කිනුසත් ගුණයන්ගෙන් සත් ධන සම්පත්තියෙන් සමාන කෙනෙක් ඇත්තම නැත්නම් කෙනෙක් කුරුණාවක් නෑ මේ විදිහට ගෙනියන්න සමස්ත භෞතික අතර සත්ත්ව ආරුණස් සම්දී ආභාවයෙන්වත් දෙන්න මේ මහා ජන සංග්‍රහය කරන බව සාධකෝ මහා පුරුෂ ලක්ෂණයට හේතුණා කියන අදහස මේ සූත්‍රයෙන් මහදාවදා මනන්තු ජාතුලගේ සුදුසාක සුදුසු ගණගනි පාරමී සම්පූර්ණ කොට නිරෝධ පරිමංගලතා ආදානම් විහක්තා කියන මහා පුරුෂ ලක්ෂණ දෙකක් ඇතුළු ලෝතුරා බුදුබව ගන්න වදාළ හේදකමල ගාමී සරුවක් සම්මා සම්බුද්ධ වහන්සේ කම්මේ නමස්කාර පූජා සිංහාංගුතුන්හාගේ සුදුසාක සුදුසු සංග්‍රහ කරමින් පාරමී පුරාගෙන අපතන බුද්ධියකින් සාන්ත නිවස්ව ලබන්න වාසනාව දෙනාට ලබාරිනා කරමු. ඊළඟට මහා පුරුෂයන් තුනක් ගැන කරු. යක් නිත්‍යලේ ප්‍රකාශ වූ කුරිමන් ජාති කුරිමන් නිත්‍ය කම්පුරිමන් මරම් කුද්දේ මනුස්ස භෝතය සමාන. අත්කාමෝ නිකාමෝ භාගිකාමෝ යෝගක්ඛේමකාමෝ කිංකිමේ කර්මය වර්ධයෙන් සීලේන වර්ධයෙන් සුතේන වර්ධයෙන් ධම්මේන වර්ධයෙන් පඤ්ඤාය වර්ධයෙන් සත්‍යවත්නා වර්ධයෙන් ධර්මයේ ස්වන්දීන වර්ධයෙන් ධනධාන්‍යේන වර්ධයෙන් සුත්තදාමෝ වර්ධයෙන් විපදිතුක්ඛදේ වර්ධයෙන් ධාතුකම්ම කර පෝරිකේ වර්ධයෙන් ඥාති වර්ධයෙන් නිත්‍ය වර්ධයෙන් සඥාමින් වැඩෙත්වා ඥාමින් වැඩෙත්වා ධර්මයෙන් වැඩෙත්වා නිකක්කෝ ධනධානින් වැඩෙත්වා ඉරන්නේ කුලන්නේ වැඩෙත්වා පුත්‍ර දානාවන්ගෙන් වැඩෙත්වා එක්වක් වලින් වැඩෙත්වා සමගියන දැති දත් සංකරුවන්ගෙන් තව වැඩෙනවා ඥානීයෙන් වැඩෙනවා මිත්‍රයන්ගෙන් වැඩෙනවා බන්ධයන්ගෙන් ඥානීයෙන් වැඩෙනවා මේ විදිහට උන්වහන්සේ අනුන්ගේ යැදීම දිනුව අභිමුදේ ප්‍රාර්ථනා කරමි රෝගියාට ආර්ථිකයෙන් ධර්මයෙන් අනුශාසනා කරමි ඒකවන් සමසලකාවේ එවන්ගේ අනුන් ජීවිතයට පත් වෙනවා ඉන්නවා දැකලා සන්තෝෂ වුණා සාදු සාදු මගේ උත්සාහය කාර්ය වුණා මේ මනුෂ්‍යෝ මේ සත්ත්වෝ ශ්‍රද්ධා දුුණියන්ගෙන් වැඩි කොළඹ ධන ධාන්‍යයන්ගේ යස පිළිවෙල සම්පත්තියෙන් වැඩි ලැබුණා කියලා උන්වහන්සේ මෛත්‍රියකින් මුදිතාකින් කටු වෙලා සමසමත් ඒ විදිහට පාරමී පුරන්ද කරගත්තා. මේ මනුෂ්‍ය ජාති සත්ත්වාගේදී දෙවියන්ගේ ලෝකයාට විශේෂයෙන් මනුෂ්‍ය ආත්මවල මිනිසයන්ට මේ දනුදාසනා කරමින් අර්ථයේ ගැඹුම ඉදීම හිතා උන්වහන්සේ බුදුවෙන් තාසන්න කාලේ දෙවුලම උපන්න බුදුවෙනාක් භාවයේදී මහා පුරුෂ ලක්ෂණ තුනක් ලැබුවා. සීල කුම්භග්ග කායෝච හෝති චිතංත රංකෝච සමවක්ඛක් සම්දෝත. සීල කුම්භග්ග කායෝ කියන්නේ සිංහ රාජයාගේ ඉදිරිපය බොහෝම පරිපූර්ණයි. මාංශ ධාතයෙන් ජීවිතේ සම්පන්නම කියේ. ඒවාගේ ප්‍රථමයන් වහන්සේගේ ඉදිරිපයක් පසුපයක් කියන මේ සම්පල ශරීරයම මනෝක්‍රියක මාංශ ධාතයෙන් ජීවිතේ සම්පන්නව පරිපූර්ණව පිහිටා තියේ. මේක කියනවා සීල කුම්භග්ග කාය මහා පුරුෂ ලක්ෂණය. චිතංක රංගකාමයන් භාග්‍යවතුන් වහන්සේගේ පිට දැනවර නැද්දේ කොම්ලගේ තේලිය නොකෙන මහතේක රම් පූර්වක් වගේ මාංශ ධාතීන් මනෝවිද්‍යාවට පිළිදී පවතින මේ කිරී පාඥා ලක්ෂණය කියනවා චිතංක රංගකා මහා පුරුෂ ලක්ෂණය පරිපූර්ණ පිට දැනවර නැද්දයි. සමවත් සංකම්ලකාමයන් භාග්‍යවතුන් වහන්සේගේ ජීවය සංකරක ජීවයක් වගේ මේ ගණේක ජීවයක් වගේ මාත්‍රකින් මාංශ ධාතීන් යැයි ගතියදෙන අපි නහර නොකෙන මහතියේ මනෝක්‍රේක ජීවයේ ජීවිතය. මේ විදිහට ලක්ෂණ තුනක් ලබන්නේ හේතුව අර දීර්ඝ කාලයක් ලෝක වාසීන්ට අර්ථ කාමී වෙච්ච කාමීව පහසු කාමීව යෝගක්ෂේම කාමීව දෙලව දුනොත් පරලව දුනොත් වැඩ හැකීම නිසා හේතුන් උන්වහන්සේ පහදා වදාළා. චක්‍රවත් නදුනා නම් මේ ලක්ෂණ තුන අපමණ ගම්මෝ හෝති නොපිහින කෙනෙක් වෙනවා ධන ධාන්‍යින් උත්තර ධාරාවන්ගෙන් ක්ෂේත්‍ර වස්තු වලින් එවාගෙන යත පිරිවර සම්පත්තියෙන් නොපිහින කෙනෙක් බාටපත් වෙනවා ලෝකමා බුදුවේ තේකා භාග්‍යවතුන් වහන්සේ ලැබුණු විශේෂ ආනිසංකය අපරිහාන ධම්මෝ හෝති නාගේ කවදාහක් පිහින නැතු කෙනෙක් බාටපත් වුණා ශ්‍රද්ධාවෙන් සීලයෙන් කුතෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් නිර්ධාර ගුණත් සම්දයන්ගෙන් නොකිනි උන්නා වූ උත්මයන් වහන්සේ නමක් වාදපත් වුණා. එනිසා දෙවියන්ට ඇති ලෝකය අතර අපරිහාන ස්වභාවය ඇති නොකිනි ස්වභාවය ඇති කරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දින කතාව දෙවියන්ට ඇති ලෝකයාට අනේකාකාරයෙන් ධර්ම දේශනා කරමින් හැසිරුණු අතර නත්ති සංගතහානී නත්ති ධර්ම දේශනාය හානි නත්ති විරියංහානී නත්ති සමාධිසහානී නත්ති පඤ්ඤාය හානි නත්ති මුක්ඛයා නොඅතුරු කවදාකවත් ධර්ම සංදේය අදුවක් උනේ නැහැ. වීර්ය අදුවක් උනේ නැහැ. ධර්ම දේශනා වියදුවක් උනේ නැහැ. සමාධිය හෝ ප්‍රඥාවේ හෝ විමුක්ති සුවේ හෝ අදුවක් නැහැ. සමන් වහන්සේ අනේක වේද ධර්ම දේශනා කරමින් කාලය ගත කළ අතර දවසකට සූවිසි කෝට් ලක් වාරයක් අරියක් කාල සමවත් වීදී නිවන් රත්නින්දනය කරගන්න. දිනපත අනුන්ට උපකාර පිණිස සූවිසි කෝට් ලක් වාරයක් මහා කරුණා සමාපත්තියේ සමයදී ලෝකයේ බලවදාදා අනුන්ට සංග්‍රහ කරමි. මේ විදිහට දෙවියන්ට නිගෝචයක් ලැබෙන සිදෙනි. උන්වහන්සේ අපරිහාන ස්වභාවයෙන් ජීවත් වුණා. අදත් උන්වහන්සේගේ ගුණ සම්භාරයේ නොපිරිය යුතු ගරිමේ දෙවියන්ට ඇතුළු ලෝකවාමී දරුවන් තරණ යමින් මේ නිවන් මඟ ගමන් කරන්නේ. මේ විදිහට සදේවක ලෝකයාට ලැබෙන සැලසීම සඳහා ලෝකදා බුදුදාක පත්මේ වදාළ මේ සීන කුම්භග්ග කායකා සුසන්තරංගකා සමවස්සක්ඛංගකා මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ නමස්කාරය වේවා. නිවන් ගතිනාතුරු මේ භාග්‍යවතුන් වහන්සේ සමුගමනය කරන අපට මේ දෙවියන්ට ඇතුළු ලෝකයාට අර්ථකාමී විහිසකාමී වැඩකාමී යෝගක්ෂේම කාමී දෙලෝ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීමෙන් අපට පාරමී පුරා ගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. යම්කි විස්මයේ සසාවතෝ කුරිමන්ජා කුරිමන් බවම් කුරිමන් නිදේ සම්පුල්ලේ මනුස්ස භූතෝ සමානු අභිහෙතක ධාතුකෝ හෝන් සක්කාන කාන්නාවා ලැබුණාවා ගම් දේනවා සද්දේනවා තථාගතයන් වහන්සේ පෙර ජාතිවල පෙර භවවලදී උමේක ජාති සත සාස්ත්‍රයන්දී සත්‍යයන්ට හිංසා කිරීමෙන් ගලපුණා අතින් හෝ දඳු මුගුරු වලින් හෝ අවියාවද වලින් හෝ කැට කැඩිලි වලින් හෝ කිසිසේ හිංසා පීඩා නොකරන උත්මේක භාගපත් වුණා මේ විදිහට සත්‍ය හිංසාවෙන් ගැලවීම අනේක දත ජාති සත සාස්ත්‍රයන්දී කුරුදු කළ නිසා ඒ මහෝත්තමයන් වහන්සේ බුදු වෙන තාකන කාලයේ දෝලව අනේකාක ජීව සම්පත් විඳින කලා බුදු වෙන ආභාවයේ මහා පුරුෂ ලක්ෂණයක් පහළ වුණා සකබ්බ සංජී හෝති සුද්ධාංගා කොහොන්තේ අතහරණියෝ ජීවාය පජාතා අන්තේ සම විවාහී භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය රතනාර ජීවේත කුදු දීගෙන කුදුක් බලාගෙන ඉතිලාදී වෙනත් අයගේ රතනාර ඉන්ද්‍රාදු දෙන ආමාදු කුදු දීගෙන එදින ආමාදුගත දෙයක් වමනක් ශරීරයේ ඕජාවයෙන් උරා ගන්නවා නමුත් භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය රතනාර ජීවේත කුදු දීගෙන කුදුක් බලාගෙන ඉතිලාදී එනිසාම දුෂ්කරඥා කරන කාලේ හඩගෑටයක් කොල්ලෑටයක් හිණියටයක් තරම් සුදු ආහාරයක් වෙනදුවා එනි පෝජාව ආමාදගතයෙන් තමත් වෙන ජීවේ ජීවමේ රතනහරි පුරා ගන්න මේ කියන රතනහර සත්‍යයක් රතනහර ජීවේ පිහිටීම සකබ්බ සංගීතා මහා පුරුෂ ලක්ෂණ නම් වේ මේ මහා පුරුෂ ලක්ෂණ ලබාගත් උතුමා චක්‍රවර්ත රජෝනාන නිරෝගී භාවයට පත් වෙන ලෝකනා බුදු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණානිකන්ත වශයෙන් අප්පා මාදෝ හෝති අප්පා සංකෝ සමවේපාපිනියා ගාමියා සමන්නාගතෝ නාති සීලාය නාස්තුන්නාය මධ්‍යමාය ප්‍රධානස්තුමා වහන්සේ නිරෝගී කෙනෙක් භාවයේ උපස්සන දෙද රෝග නැති ඉතාමත්ම නිරෝගී ජීවිතයක් උන්වහන්සේට ලැබුණා ඉතා උෂ්ණම වූ ඉතා සීතුම වූ ග්‍රහණයක් උන්වහන්සේට පිළිලා තිබුණා මධ්‍යම වූ එවැගේම භාවනා වඩන්ත සතරීරියව සුවසේ පවත්වන සුදුසු නිරෝගී භාවය ප්‍රධාන වීර කරන සුදුසු තාක්ෂයේ භාග්‍යතුන් වහන්සේට පිළිලා තිබුණා මේ සත්‍යය රතනාර උතුමාක් බලාගෙන ඇදී රතන සංගීතා මහා පුරුෂ ලක්ෂණ නිසා මේ මම එක ධාතු සත්‍යතාවක් නැන්නේදී දයාබර මෞඛිනියක් සියතිනෙක් දරුවන් ආදරේ දක්වන්නා මේ සියලු සතුන් වෙත අනුකම්පාව දක්වා වූ කරුණාව දක්වා වූ මේ මහතාණන් වහන්සේ බුදු වෙනා භාවයේදී නිරෝගී ජීවිතයක් ලැබුවා රතන සංගීතා මහා පුරුෂ ලක්ෂණය ප්‍රතිලාභය කළා ඒ මහෝත්තමයන් වහන්සේට අපේ නමස්කාර පූජා වේවා ඒ භාග්‍යතුන් වහන්සේ කරණ කිහිපයක් අපට නිවන්වත් නතුරු සත්‍ය හිංසාවෙන් වැළකී සියලු සතුන් දෙම සංගම කරුණා මෛත්‍රී ප්‍රවත්වන්ත වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු යම් දිත්තේ සසාදතෝ කුරිමන් ජාතින් කුරිමන් භවං කුරිමන් නිකේ සම්පුග්ගේ මනුස්ස භූතෝ සමානෝ යෙත්ක්කුමා ගණන් කුදිච්චිතා හෝති නත විකතං නත විසාමී නත විසාකේ නත කන විදෙච්චිතා හෝති විදුකතා කපහත් පදක මුදුනනෝ පියචක්කුණා ගණන් කුදිච්චිතා භාග්‍යවතුන් වහන්සේ පාරමී කුරණ කාලයේ කවදාහක් සතුන් යදිනවත් සත්වයන් යන මනුෂ්‍යයන් යන නපුරු යකින් බලන්නේ නැහැ. මෙතෙ විසක කවදාහක් උන්වහන්සේ ඇත නිර්වා බලන්නේ නැහැ. මෙතෙ විසකි උන්වහන්සේ කවදාහක් ඇත කොනකින් රවා බලන්නේ නැහැ. එවැන්දෙම මෙතුමන විදෙන්ද දෙච්චිතා තරාකාරයේ දුකිතනදී මූණත මූණ නොබලා බිම් බලාගෙන ඉඳන යම් කරලා නපුරු හිමින් බලන සිද්ධාත් උන්වහන්සේට නැහැ. මේ විදිහට උන්වහන්සේ මෞර්යයන්ට වැඩි කියන්ද සිල්වතුන්ට ගුණවතුන්ට නොවේ තරහකාරයේ දුකවත් ඇති නිරවා බලා නැති කොරකින් බලා නැති එවා මේම නපුරු ඇතින් බලා නැති සිය ශක්තියෙන් උන්වහන්සේ බලා නැති ගුණයක් දීර්ඝ කාලයක් පුරුදු කරගෙනා එන්න මේ දේ උද්දු පස්සට දුදු මන ඉරුදු උන්වහන්සේ දැලි එවා මේ නිකුත් තැස දීතු නම් උන්වහන්සේ භක්තියකින් දැලි ප්‍රසන්න ඇතින් දැලි රූපක් වේවා නිරුක් වේවා නිරෝගී වේවා දී මෛත්‍රී සිත්තමින් උන්වහන්සේ දැලි මෙයත් යමක් දෙන්න ඕනේ, මෙයත් මෛත්‍රියෙන් කතා කරන්න ඕනේ, මෙයත් යමක් උපකාරයක් කරන්න ඕනේ. ආදිවාසීන් නිසා මෛත්‍රිය ඇති තමයි හඳුන් දෙන්නේ. මේ විදිහට අනේ ඉජාගත සාහත්‍රයන් ඉදී නපුරයන්ින් තරහයන්ින් හඳුන් දෙන්නවා නුඹ ආනන්දයේ මෛත්‍රියගේ කරුණාවකින් මුරුදුවකින් ප්‍රඥාවකින් අනුන්දිත බල අනුන්ත වැඩ කර තියෙන ආනන්දයේ ජාතිජාතියක් අනේක සම්පත් වින්දනය කළ අතර දෙව්ලොවෙන් කරන්නේ අන්තිම භාව උපන්න තැනදී මහා පුරුෂ ලක්ෂණ දෙකක් උන්වහන්සේට පහළ වුණා. අභිමිර නෙත්තෝතෝගේ ගෝපකමෝදේ භාග්‍යතුන් වහන්සේගේ නීත්‍ය යොමු අක්ෂේම නිල වර්ණ නීත්‍ය යොමුක් වාදපත් වුණා. පංච වර්ණයේ බබගෙන මේ නීත්‍ය යොමුේ කවි ඉන්ද්‍රියාව අක්ෂේම නිල වර්ණයෙන් ප්‍රහපත්ව බබගෙන මෙවිදී කවිනේ නෙත්තකා කියන මහා පුරුෂ ලක්ෂණය ලැබුණා. ගෝපකම කාර්යයන්නේ මේ මොහොතේ උපන්න රත් එළවසුගේ නීත්‍ය ගුලි වගේ තාම ප්‍රසන්න වූ නීත්‍ය ගුලි දෙකක් උන්වහන්සේට පිළිදා දුන්නා. හරියට සම් කවුලෝක වූ මනිත් වූ දෙකක් වගේ උන්වහන්සේගේ නීත්‍ය ප්‍රයෝගය අතිශයින් ප්‍රසන්නව බබලමින් කරුණා. කොයිතරම් මේ ප්‍රසන්න නීත්‍ය ප්‍රයෝගයන්නේ දුදුනක් මානේ කියන ගස්කල් පර්වත විනිවිදගෙන දෙලීමේ කක්ක උන්වහන්සේගේ නීත්‍ය ප්‍රයෝගයට පිළිදා දුන්නා. කලකරත්තේ කලයක් නම් කරලා මෙන්න මේ කලයක්යේ සොයාගන්න ඇතින කලකරත්තේ නන්දකේ කලයක්යේ ධම්මහන උන්වහන්සේගේ ප්‍රසන්න නේත්‍රයේ කලයක්යේ ගින්කල බලන්න පුළුවන්. මේතරම් බුදුම දර්ශනයක් උන්වහන්සේට පහළ වේ තිබුණා. අනේක ජාති සත දාහසයන්ගේ මෛත්‍රියකින් අනුන්දෙත දැවීමේ ආනිසංසය රැකේ. උන්වහන්සේ අනේක ජාතකරදී කෝටි ප්‍රකෝටි ගණන් අසංගණන් ජන්‍යාත දන් දුන්නා. සිය සමාදම් කෙරේවා බණ දේශනා කළා, අර්ථ හැසුරුණා, වැඩ හැසුරුණා. ඒ හැම වාදයකින් උන්වහන්සේ පවත්වන්නේ මෛත්‍රියක. මෙම ජාති ජාතියක් පාසා මෛත්‍රියකින් අනුන්ත වැඩ හැසුරුණා වගේම ආදී කරු කරදවා උන්වහන්සේ මෙත් සංගීලා කියන ලෝතුරා මුදුවා පසාදෙන. උන්වහන්සේ ශ්‍රී ජාතකයේදී සමන්ගේ නීත්‍යෝක් මේ දන් දුන්නා. ඒ ජීවිතේම නැත නීත්‍යයන් උන්වහන්සේ ලැබුණ යදුන් 100ක් වෙන නීත්‍යෝක් ලැබ උන්වහන්සේ ලැබ. එමගේ ශ්‍රී ජාතකයෙන් අනේක ජාතකක සාහඥයන්ගේ මෙත් දන් දීලා පහන් පූජා කරලා මෛත්‍රියකින් බුදුපත්යේ බුදු මහරහතන් වහන්සේලා දැකලා මෛත්‍රියකින් මෞඛ්‍යයන් දැකලා මෛත්‍රියකින් ගුරුදරුවන් මිතුරන් දැකලා එයත් අන්ත වැඩ කළා අනේක පාරමී පුරාගත් නිසා මේ අභිධිර මෙත්තතා ගෝපකුමතා කියන මහා පුරුෂ ලක්ෂණ දෙකේ භාගතුන් වහන්සේට පිළිදී මේ ලක්ෂණ අනුසන්තරයෙන් සිය දක්නෝ හොතේ උනාගේ බොහෝ දිනාක ප්‍රිය දක්ුම් ඇති කෙනෙක් වාසපත් වුණා. දෙවියන්ත මිනිසයන්ට කිසි මිසුනේ පාපක පාපකාරකම දෙනාගෙන උන්වහන්සේ ප්‍රියමනාම ධර්මයන්ට කෙනෙක් වාසපත් වුණා. භාග්‍යතුන් වහන්සේ සුදුසු නිසිදී දකින්න ලක්ෂණයි. භාග්‍යයේ සිටී දකින්නට ප්‍රසන්නයි. කායේ කරන්දී දකින්න ප්‍රසන්නයි. ධර්ම දේශනා කිරීමෙන් දකින්න ප්‍රසන්නයි. මේ විදිහට දකින්නේ සාමුලකපත් නොවන ධර්මයක් ඒ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ලෝකවාසීන් දැතුනේ. මේ මෛත්‍රියෙන් ලෝකයා විත් බැඳීම ඥානසංකේම බව මේ දේශනාවේ මම අවබෝධ කරගන්නේ. එම අනේක ජාති සතුකාඥයන් විදී තරහකින් අනුන්දෙත නොබලා ඒකාන්ත මෛත්‍රියකින් අනුන්දෙත බලා පාරමී පුරා ලෝකුරා බුදුබාට පස්සේලා දාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ නමස්කාරය වේවා. නිවන් දකින්නාතුරු භාග්‍යතුන් වහන්සේ අනුගමනය කරමි. කිසි කෙනෙකුට තරහකින් නොබලා මෛත්‍රියකින් බලා පාරමී පුරා ගන්නට අපට වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. යම් කිසිවෙල ලකාගතෝ කුලිමන් ජාතින් කුලිමන් භවන් කුලිමන් නිසේ සම්පූර්ණේ මනස ගෝත සමාන බෞදන කුබ්බංගමෝ හෝතේ කුසලේ ධම්මේසෝ බෞදන පාමුක්කෝ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාරමී පුරණ කාලයේදී කාල විකෘත වචී විකෘත මනෝ විකෘත කියන මේ ජීවදද්වාරින් කුසල කිදීමේ මෞර්යෝපස්ථාන ක්‍රමන බ්‍රාහ්මනාදී උපස්ථාන කිරීම දන් දීම සිය සමාදන් වීම තේවත් සමාදන් වීම ආදී වශයෙන් කියන සෑම කුසල ක්‍රියාවකම බෞද්ධන පූර්වාංගම වුණා. බොහෝ දිනකට පෙර උන්වහන්සේ සංවිධානය කරන්න සමත් වුණා. බොහෝ දිනකට ප්‍රධාන උන්වහන්සේ දීපම් සංවිධානය කළා. බොහෝ දිනක සිතා කරලා පින්කම් කරනවා, දන් දෙනවා, සීලකුණා, මෞර්යෝපස්ථාන කරනවා. මේ විදිහට පාරමී භූමියේදී ජනක් ප්‍රධානීව එවගේ බොහෝ දෙනාට ප්‍රධාන වුණාන්සේ පාරමී පුරන්න ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම අයෝධන කන්දිත ජාතකයේ මූගපාක සමාගම දෙන දෙවියන් ජාතකය, අත්කාල ජාතකයේ සූලතරංග ජාතකය, උද්දාල කන්දිත සමාගම වැනි අවස්ථාවන් මේකට නැලමින් පැහැදිලි. එවගේම වුණාන්සේ අනේක ජාතක භාවනා අනේක පින්කම් වලදී පුරෝගාමීව අනන්ත කරුණු ත්‍යාගින් මේ විදිහට හැදෙන්නේ මේ විදිහට කරන්නේ මේ විදිහට මේ පින්කමේ යෙදෙන ආකාරයෙන් හසුරුවන්නේ මාගේ පින්කම් වල යෙදුණා ඊයන්තක වශයෙන් බුදු විනා භාවයට කමින අවස්ථාවේදී සීනිත දීකතාවින මහා පුරුෂ ලක්ෂණේ භාගතුන් වහන්සේලාදී සීනිත දීකතා මහා පුරුෂ ලක්ෂණේ කියෙන්නේ භාගතුන් වහන්සේගේ සිරස්තලය ජල මත පිට දීපු කුලක් හටගත්තා වගේ ආස්තකින් වගේ කියලා තියෙනවා. ඒ වගේම නරාණාලයේ දුකන් පිළිවෙල දක්වා සම්පතකින් එළුවා මේ නලංකඩකින් එළුවා මේ භාග්‍යතුන් වහන්සේගේ නලංකඩේ පරිපූර්ණ කිහිපලා තියෙනවා. සතු කාලවලදී නදවරු නලංකඩ බඳුනේ කුරුතුනේ මේ සභාගතයන් වහන්සේට පිටේ පූර්ණ නලංකඩේ අනුමෝදිරදී නැහැ. මෙන්න මේ කියන උන්නේක දීපතා මහා කුසල ලක්ෂණය ලබන්න හේතු උනේ භාග්‍යතුන් වහන්සේ දීර්ඝ කාලයක් පින්කම් කිරීමේදී පුරෝගාමීව පින්කම් හඳුලෙව විතයි මේ මමයක ජාතික ප්‍රතාපයන් දීසු රූපසල බලින් ලබාගත් මේ උන්නේක දීපතා මහා කුසල ලක්ෂණය ආන්තන්ත වශයෙන් මහත් ලැබු ලක්ෂණ සංකය මහා ජනයා උන්වහන්සේට අන්වාය දෝන මහා උපජන අන්වායිකෝ හෝති වික්ඛු විකුණිය උපාසකා පාදකායෝ දේවා මනුස්සා අතුරානාගා ගන්ධබ්බා නාගතු විශාල පිළිතා අනුගාමිකයන් බවත්පත් වුණා දෙවියනුත් මිනිසෙයනුත් අසුරයනුත් නාගයනුත් ගාම්භීරයනුත් වික්ඛු විකුණිය උපාසක උපාසිකාවනු ඒ භාග්‍යතුන් වහන්සේට අනුගාමිකයන් බවත්පත් වුණා නාගතේක කීවරයෙන් ඉන්න පාකින් තේනාගෙන ගිලම්පතේන් සංග්‍රහ කරන්ද එවගේම වක්ති නිවේ ප්‍රවක්තන්ත උනුකන් දීල්කන් පූජා කරන්ද දහිකන් කියලා පිළිගන්වන්නට පාත්‍රයේ දෝණය කරන්ද කුටියම දින්ද මනුකත්නම් හැම දෙයක මේ සම කෙනෙක්ම අන්වායක බාහකපත් වුණා පිළිවර ජනිය බාහකපත් වුණා අද දවසක් මේ බුදුගයක් පාසා බුදු නඳුරක් පාසා සෛත්‍ය වහන්සේ නමක් බෝධින් වහන්සේ නමක් පාසා ඒ භාග්‍යතුන් වහන්සේ පොත දෙනෙක් වක්ති නිවේ ප්‍රවක්තනවද මේ සියල්ලම කරන්නේ තථාගතයන් වහන්සේ අනුගමනය කිරීමයි මේ විදිහට කෝටි ප්‍රපෝත අසන්න ගණන් පිළිපත් උන්වහන්සේ අනුගාමිකයන් බවටපත් වෙන හේතුනේ පාරමී පුරණ කාලයේ ජනක ධනාධි ප්‍රධානීව උන්වහන්සේ පාරමී කිරීමයි. යක්ඥාඥා පාසා මහජන පූර්වාංග මුකුසලක් ක්‍රියාවන් කළ කොට දෙන්නේක දීසතා මහා පුරුෂ ලක්ෂණේ ප්‍රතිලාභ කරගෙන දෙවියන්ගේ ලෝකයාට නායකත්වයටපත් වී වදාළ ඒ සාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ නමස්කාර පූජාව කරනවා. භාග්‍යතුන් වහන්සේගේ කාරණේදී ආශිර්වාදයෙන් අපට නිවන් දකින්නාතුරු කල්යාණ මිත්‍රයන් දිවරාගෙන මේ පාරමී ගමන සම්පූර්ණ කරගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඊළඟට කියන්න තියෙන්නේ තව කීයයි යම් විස්සවේ තථාගතෝ කුරිමං ජාතින් කුරිමං නිතේ භවං කුරිමං නිතේ සම්පුබ්බේ මනුස්ස භූතෝ සමාන මුසාවාදම් පහල මුසාවාදා ප්‍රතිවිරතෝ හෝති සත්‍ය වාදී සත්‍ය සංදෝෂේකෝ පත්‍යේකෝ අනුසංවාදකෝ ලෝකස්ස ධාග්ගවත් බුදුජානන් වහන්සේ පාරමී පුරණ කාලයේදී මුසාවාදයෙන් වැළකී සත්‍ය වචිනීම පාවිච්චි කළා. සත්‍ය වාදී සත්‍ය වචිනුන් වහන්සේ ප්‍රකාශ කළා. සත්‍ය සම්මෝ සත්‍යින්න සත්‍ය ගෞතම වචිනුන් වහන්සේ භාවිතා කළා. හේතෝ ඉතිරකාර සත්‍ය වචින ඇතිකිනේ කුන් වහන්සේ සැලකුණා. සත්‍යකෝ අමං පිළිගන්නේ විශ්වාස කටයුතු වචිනුන් වහන්සේ පාවිච්චි කළා. අවි සංවාදකෝ ලෝකස්ස කවදාකවත් අමං මුසාවාදෙන් නොරවටන්නේ වාදපත් මෙන්න මෙම අනේක ජාති සත්‍යයන් ඉදේ භාග්‍යතුන් වහන්සේ මුදා වාදයෙන් වැළකී සත්‍ය වචනේ භාවිත කළා. මේක සත්‍ය කාරණිකාවක් වශයෙන් උන්වහන්සේ කිව්වා. මහා සුතුතෝම ජාති අවස්ථාව එවගේම ජයග්‍රහිත ජාතක අවස්ථාව සියතමන අනිදසුන් වශයෙන් දෙන්නන්න පුළුවනි. බුද්ධ ජීවිතයේ සඳහන් වෙන අනිත් ප්‍රාණඝාතයන් යකුසන් ඇතම් අවස්ථාවල සංසාරෙ ඉදුණේ නම් මේ මුසාවාද ක්ෂණයෙන් සංසාරෙ දීපිරු ලබාගත් යන ප්‍රසුභියේ නැතයි සඳහන් වෙන්නේ. මේ ධර්ම තුන් වහන්සේ මුසාවාදෙන් වැළකීලා සත්‍යයෙන්ම සත්‍ය ගලපන සත්‍ය වශයෙන් භාවිතා කළ නිසාම බෝමුණාදා රැඳී නිවෙන මාර පරාජය කොට ස්වයං ඥානින් චතුරා ආර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න සමත් වුණා. මේ ලක්ෂණන්ට ලක්ෂණ වශයෙන් උන්වහන්සේ සඳහන් කරන්නේ ඒක ලෝමෝතෝගේ උන්නාති බමුකන්තරේ ජාතා හොති ඕදාදා මුතුකෝල සම්පත. දීර්ඝ කාලයක් සත්‍ය කාලසිකල බෞද්ධාමිකයන් වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ නම අමෝදාතා කෝම කූපයන්හි ඒක රෝම ගාපීදී මේ මහා කුලස ලක්ෂණයක් කියතිය. එකතන රෝම ගස් දෙකක් නැති යටි තුන් වහන්සේගේ මේ ලක්ෂණය දිලදී. අනික තුන්නාත් බමුකන්තරේ ජාතා හොති ඌරු රෝම ධාතුවක් දෙද මාතර තිහිලා දේවි. සෝදාදා මුදු කුල සංගා අතිසීම සුබ්‍ර වර්ණ ඕතජී කාර්කාවක් මේ දිදී පාපින් බබලන මුරුදු මුණු කුළුම් දෙදක් වැනි සිරුදු ඌරු රෝම ධාතුවක් දිහිලා දේවි. ඒ ඌරු රෝම ධාතුවක් අර ලක්ෂණ පරීක්ෂා කළ දවසේදී සංගඤ්ඤ මහනුවරතුමා තේරුම් ගත්තේ ලක්ෂණයක්. චක්‍රවර්ති රජේ නුතුමන්ගේ ඌරු රෝම ධාතුවේ දිහිතන්නේ වම් වම් පාතින් වම් මතක කරගෙන යක්යක් බලාගෙන බුදුවේ නුතුමන් වහන්සේලාට පහළවන්නේ ත්‍රිවිධ වම් පාතින් දකුණට කරකවී සුදුක් බලාගෙනයි. ඒ අරමුණේ මේ සංගඤ්ඤ මානවතුමාගේ දායකංගිල්ල කුසෝලා ප්‍රකාශ කළා මේ උත්තරමයා ඒ කාන්තෙන් ලෝකුණා බුදු වෙනවාමයි කියේ. මේ ඌරු රෝම ධාතුව වියක් පමණ දික් වෙනවා දිගහැරියාම අතහැරී ගමන්ම දක්ෂිනා වර්ධව දිගී ගුරුලක් වෙන නරාලකව මැද්දේ හරියට සම් නලල්කට දිගී ගුරුලක් ලැබුවා වගේ දිහිලා තියෙනවා. මේ විදිහට ඌරු රෝම ධාතුව පිහිටීමක් එකෙක රෝම කෝපයන් එකෙක රෝමයේ පිහිටීමක් කියන මහා පුත් ලක්ෂණ දෙක පහල වුණේ පාරමී කුණියේදී උන්වහන්සේ සත්‍ය වචන භාවිතා කිරීම නිසායි. දක්ෂිනාන්තන්ත වශයෙන් මහා සජන උපවක්කති. භාග්‍යවතුන් වහන්සේට බුදු වෙන භාවයේ විශාල ජනතාවක් සමන් වහන්සේගේ අධ්‍යාපනයේ සම්වර්ධනය වුණා. සමන් වහන්සේ සිතන කතන දෙයක විශාල පිරිසක් අනුවර්ධනය වුණා. දුක් සුමිතුනි උපාසක උපාසිකා දිවි මනුස්ස නාම ගාන්ධර්ව ගරුද බ්‍රහ්මාදී අනේක විද සත්‍යයන් උන්වහන්සේට උපවක්කනේ වුණා. උන්වහන්සේගේ අදාකානුව කරතුණා. අද දවසේ දක්වාම කිසි කිසිණි උපාසක උපාසිකා දුවනක් කිරු මේ වගේ සිල් රැකින් සත්‍යා ගුණ පුරන්නේ දන් දෙන්නේ පාරමී පුරන්නේ ඒ භාග්‍යතුන් වහන්සේට මාන්තේගේ අධ්‍යාත්මේ මනාව දන්න නිසායි. මේ විදිහට දීර්ඝ කාලයක් මුළුල්ලේම සාමාජයෙන් වැළකී සත්‍යවත්ව භාවිතා කළා වූ ඒ නිසින් ඒකේ ගුණකා උන්නා ලක්ෂණතා කියන මහා පුරුෂ ලක්ෂණලාභී වූ සේදක බලධාරී සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ නමස්කාරය දෙනවා. මේ භාග්‍යතුන් වහන්සේ කරන කරාණ අපට නිවන් දක්නා තුරු මුසාවාදෙන් ලැබී සත්‍යයෙන්ම සත්‍ය ගලපන සත්‍ය පාරමිතා පුරා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ කතාව වන්නේ යම් විද්‍යාවේ තථාගතෝ කුරිමන් ජාතින් කුරිමන් භවං කුරිමන් හිතේ සම්පුද්දේ මනුස්ස භූතෝ සමානෝ නෙමෙයි සංසුත්වා අමුත්‍රාකාර්මී සම්බේනාය අමුත්‍රවාදුස්වාන නෙමෙයි අක්කාසාමු සම්බේනාය තිබින්නානම් වා සංදාතා සංසානම් වා අනුසදාතා සමංගාරාම සමංගරතෝ සමංගනන්දේ සමංගපරණින් වා සම්භාවිතා හොති. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාරමී පුරුණ කාලයේදී එක්කෙනෙක්ම අහගෙන තවත් කෙනෙක් දිහින් කියන්නේ නෑ ඔවුන්ගේ බෙදේ කිව්වේ. තවත් කෙනෙක් දෙයක් අහගෙන මේ ස්ථානෙ ඉඳලා කියන්නේ ඔවුන්ගේ බෙදේ කිව්වේ. මේ විදිහට ඔවුන්ගේ බෙදේ ඉතිහෙත් වෙන කිසුනම් වාචම් පහල කිසුනාය වාචාය පතිරකෝවෝති ඒලාම් බක්තියෙන් සම්පූර්ණයෙන් වැළකුණා. සමංගාරාම සමගියමින් මහත්ය ආරාම කරගත් සමංගරතෝ සමගියම සිත්කලවා ගත්තා. සමංග නන්දි සමගිය මුන් වහන්සේ සතුටු වුණා. සමග කරමින් වාචම් භාවිතය සමග කරන වචන මුන්වහන්සේ සමකලින භාවිතා කළ මේ විදිහටන්ගේ ප්‍රිය ශූන්‍ය භාවයට සමුනුන සමගිය නැති කරගෙන දෙවන ඒලාංග කීමින් මේ මහෝත්තරයන් වහන්සේ අනේක ජාතික ප්‍රසාරයන්ගේ වැළකීලා අනන් තමගේ සම්පන්න භාවයට සමුනුන සමගිය රාත්‍රි නියෝගයෙන් සාන්ත නිවන් සුවන් පිළිත් වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු.